එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් අපි ඉගෙන ගන්න ඒකයි. දැන් බලන්න අර සුභා තෙරණිය. එතුමියට පුළුවන් වෙයිද නැත්තම් ඕක කරන්න? තමා ආයත් කරගෙන හිටියනම් මේ අසකන්නාසී දිවකය මනස. එතුමියට පුළුවන් වෙයිද ඕක කරන්න? බෑනේ. සුභා කියන්නේ කැටෙක් කෙනෙ නෙමෙයිනේ. ලස්සනම ලස්සන කෙනෙන්නේ. ඒ පලාතේ හිටපු සිටු කුමාර කෙනෙකුගේ දුවක්නේ. සුභා කියලා නම දාලා තියෙන තේකෙන් ලස්සන නිසානේ. ඉතින් රහත් තුන රහත් භික්ෂුණිය අන්ද වනයේට යද්දි සල්ලාලෙක් ඇවිල්ලා පාර හරස් කරලා හිටගත්තා. පින්වත් අයින් වෙන්න මට යන්න ඉඩ දෙන්න කිව්වා. බෑ කිව්වා. ඔයා එන්න යන්න අපේ ගෙදර. මං ඔයාට සුදු හඳුන් වලින් කරපු ඇඳක් හදලා දෙන්නම්. මං ඔයාට හොඳ ලස්සන ජනේල් කවුළු දාපු හොඳ ලස්සනට ඉන්න පුළුවන් කාමරයක් හරි ගස්සලා දෙන්නම්. මං ඔයාට ඒ නිදන ඇඳි උඩුවියක් බඳලා දෙන්නම්. යම් කිව්වා. මොකද්ද ඒ සිවුරක් දාගෙන ඇති ඵලෙ? එතන මෙයා සුභා තේරණිය කියනවා පින්වත මට තේරෙන්නේ නැහැ මේ ඔයා කියන දේ. ඔබේ කතාව මට අර්ථ වශයෙන් ගන්න බෑ. එතකොට සල්ලාලේ කෙනයි තේරෙන්නේ නැති ඔබ ලස්සන කෙනෙක්. බලන්න ඔබේ ඇස් දෙකේ ලස්සන. ඔබ අපරාධ මේ භ්‍රමචාරී සීලී රකින්න ගිහලා නිකන් දිරල යනවා. බලන්න ඔබේ ලස්සන. සුභා ලස්සන උත්තරයක් දෙනවා. සුභා තේරණිය කියනවා රාගය කියන්නේ මං වමනි දාපු එකක්. මං වමනි දාපු රාගේ අර්ථය මොකද්ද කියලා මට දැන් තේරෙන්නේ නැහැ කියලා. දැන් මට යන්න දෙන්න කියනවා. කියන බෑ ඔබට යන්න දෙන්න බෑ. ඔබේ ওই ඇස්දික කිඳුරියේ කුටක් වඩා ලස්සනයි. ඔය අඩවන් නිස්සඟලින් බලද්දි මගේ මුළු ලෝකෙම ඔබට වසඟ වෙනවා. දැන් මෙයා කියනවා එක එක ඒවා. කියන ඔබ නිකන් දැන් සුපිපි ඇහැල රුකක් වගේ. දූපතක් මැද්දි පිපිච්ච කිනිහිරි මල් ගහක් වගේ වෙන කෙනෙක් නම් ඔච්චරෝනේ හින යන් කියයි. ආන්න බලන තණ්හාවත් එක්ක තමයි මේ ඔක්කොම අරුබුදේ. අරහන් මොකද්ද මේ ඔබේ කතාවේ තේරුම? මට නම් මේ ශරීරය කියන එක මට දැන් පිළිකුල්ලු දෙයක් කියනවා. ඒ මොකද හේතුව? ඇත්ත නැත්ත පිළිබඳ ඝට්ටනේ දකින්න නම් බොරුවයි සත්‍යයි ගැන ඝට්ටනේ දකින්න නම් අඳුරයි එළියයි ගැන ඝට්ටනේ දකින්න නම් ඔබ කියවන්න සුභා තෙරණියගේ තේරි ගාථා. හරිම ලස්සනට පේනවා ඒක. ඉතින් අන්තිමට සුභා තෙරණිය කියනවා ඔබට මොකද්ද මේ ඇස් දෙකට මෙච්චර කරදරේ? සුභා තෙරණිය කිසි කතාවක් බතාවක් නැහැ. ඇගිලි පහම දැම්ම අර ඇතුළට. ඇහැ ගලෝලා අරගෙන දුන්න මේ ලෝක ඉතිහාසයේ වෙන කාවද හොයන්න පුළුවන් එහෙම දෙයක් කරපු? බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවිකාවක් ඇර වෙන කාටද එහෙම දෙයක් කරන්න පුළුවන්? අන්න ඇස් ලබා ගන්න මොනි අන්න අපි අදහනවා නම් ඇස් සමාරුවට අන්න මොනිවරියා ලෝකේට ඇහි ඇත්ත පෙන්වා දුන් මුනිවරිය ඇහැ ගලෝල දුන්න විතර මෙන්න ඔබ ඉල්ලන ඇහැ අරගෙන යන්න. අර සල්ලාලයා වැඳ වැටිලා කියනවා අනේ පින්වත් බ්‍රහ්මචාරී උත්තමාවිය මට සමාවන්න කියලා. තිසුභා මේ ඇහත් අතට අරගෙන ලේ පෙරණ ඇහෙන් යුත්ත පොඩි වැඩක්ද මේ? පුංචි දෙයක්ද මේ? හිතට ඔබ හිතලා බලන්න පුළුවන්ද කියලා මේ හැට ඇඟිල්ලෙන් යාන්තම් මේ ගෑවුණු කොච්චර මාරුද? මේක පුළුවන් දෙයක්ද මේ කල්ලේ? බුදුරජාණන් වහන්සේ බලන්න තනි ඇහක් ඇතුව ඒක ඇහක් කතින් අරගෙන උත්තම වූ සීලේ දරාගෙන ගුණ නොවුණු දරාගෙන ශ්‍රාවිකාවක් කෙනෙකුට බුදුරජාණන් වහන්සේට මොකක් හිතෙන්නේ? ඒක බලාගෙන හිටපු සුභා තෙරණියට දම්පෙන් දීපු උපාසක උපාසිකාවන් හඬවටින් දෙති පාර දෙපැත්ත වැඳ වැඳ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවිකාවන් මේ තරම් උතුම්ද කියලා. බුදුරජාණන් වහන්සේ දකින සීමාවේම දකිද්දීම ඒ ඇහැ ප්‍රකෘතිමත් වුණා. ඒ ඇහැ ලැබුණා. බලන්න මේ තණ්හාව නැති කරපු ජීවිතේ කොයිතරම් ආශ්චර්යයිද කියලා. තණ්හාව නැති කරපු ජීවිතේ කොයිතරම් විශ්මයජනකයිද කියලා. තණ්හාව සහිත ජීවිතය කියන්නේ එහෙමම කරදර ගොඩක්. අවුල් ගොඩක්. අරගලය ප්‍රශ්නයක්. අවුලින් අවුලට පත්වෙච්ච ජීවිතයක්. ඉතින් මේ ජීවිතේ ලෙහා ගන්නට එකම ක්‍රමේ තමයි බුදුරජාණන් වහන්සේ වදාළ මේ පටිච්ච සමුප්පාද ධර්මයේම නුවණින් විමස විමස නුවණින් විමස විමස බල බලා මේකේ අර්ථ අවබෝධ කරන එක. අන්නේ අර්ථ අවබෝධ කරගන්නට තමන්ගේ ජීවිතයේ යම්කිසි මහන්සියක් යම්කිසි වෙහෙසක් දරන්න ඕනේ. බෝධිනික අපේ සමාජ බෝධිනික හිතාගෙන ඉන්නේ මේ අනිත්‍ය වශයෙන් බැලීම, දුක් වශයෙන් බැලීම, අනාත්ම වශයෙන් බැලීම තුළ මේ ගිහි ජීවිතයේ ප්‍රශ්න ඇති වෙනවා, අර්බුද ඇති වෙනවා, කලකෝලාහට ගන්නවා කියලා. එහෙමනම් ඉතින් මම යෝජනා කරනවා නිත්‍ය වශයෙන් බලන්න, එහෙනම් සැප වශයෙන් බලන්න, ආත්ම වශයෙන් බලන්න, අර්බුද හටගන්නේ නැද්ද, කලකෝලාහ හටගන්නේ නැද්ද, ප්‍රශ්න හටගන්නේ නැද්ද කියලා. මොකද අපි මේ දුක් විඳින්නේම නිත්‍ය වශයෙන් බැලීම නිසා, සැප වශයෙන්ම බැලීම නිසා, අනාත්ම වශයෙන් නොබැලීම නිසා, ආත්ම වශයෙන් බැලීම නිසා, දුක් විඳින්නේ ඒ නිසා මිසක් අවබෝධ වීම නිසා නොවේ. ඉතින් මේ යථාර්ථය පින්වතුනි අපි දක්ෂ වෙන්න ඕන මේ යථාර්ථය තේරුම් ගන්නට. බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් කියා දෙන දේ අපිට ලොකුම අරුබුදු වුණේ අන්න එතන ගැටලු වුණේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් කියා දෙන දේ අපිට අවබෝධ කරගන්න අමාරුයි. බෑ, ඒක අපේ ජීවිතයට අයිති එකක් නෙවෙයි කියලයි අපිට පණිවිඩය ලැබුණේ. අන්න එතන ඒකයි අපි ඒක කල් දැම්මේ මෛත්‍රී බුද්ධ ශාසනයටම. ඒ නිසානේ සමහරු කල්පනා කරේ මේ බුදුරජාණන් වහන්සේ නමක් ඇස් දෙකෙන් දකින්න ඕනේ, එහෙම නැත්නම් මේ ධර්මය අවබෝධ කරගන්න බෑ කියලා. නමුත් අපිට පැහැදිලිව පේනවා බුදුරජාණන් වහන්සේ නමක් ඇස් දෙකින් දකින්නක් නෙමෙයි මේකේ තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ ඇස් දෙකින් දැකීමක්. බුදුරජාණන් වහන්සේ නමක් දැකීමෙන් නම් මේක සිද්ධ වෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑමෙන් පස්සේ ආය ලෝකේ මාර්ගඵල ලාභ පහළ වෙන්නේ නැහැ. රාතන් වහන්සේල පහළ වෙන්නේත් නැහැ. ඇයි ඒ? ඒ බුදුරජාණන් වහන්සේ දැක්කා, දැකලමනේ මේක කරගන්න තියෙන්නේ. එහෙනම් මේ ශාසනයේ අන්තිම ශ්‍රාවකයා වෙන්නේ කවුද? අර සුභද්‍ර භික්ෂුව. බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුළ අන්තිමට පැවිදි වුණේ සුභද්‍ර ස්වාමීන් වහන්සේ. එහෙනම් ඊට පස්සේ ශ්‍රාවකයෝ මාර්ගඵලාවින් පහළ වෙන්නේ නැහැ නේ. එහෙනම් අපිට පැහැදිලිව පේනවා අපි බුදුරජාණන් වහන්සේ පැහැදිලිව වදාලා යෝ ධම්මං පස්සති සෝ මං පස්සති. යමෙක් ධර්මයේ දකිනං ඔව් මාව දකින්නේය. සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාලා යෝ පටිච්ච සමුප්පාදං පස්සති සෝ ධම්මං පස්සති. යමෙක් පටිච්ච සමුප්පාද ධර්මයේ දකිනං ඔහු ධර්මයේ දකී කියලා. මොකද හේතුව? ඒකත් එක්ක තමයි අපේ සියලුම ගැටලු ලිහිලා යන්නේ. අපි නිරවුල් වෙලා යන්නේ. අපිට සරල විදියට ජීවිතේ තේරුම් ගන්න පුළුවන් ඉන්නේ ඒකත් එක්කමයි. ඉතින් ඒ නිසා අපි ඒක හොඳට දැනගන්න ඕනේ. මේ මහා නිදාන සූත්‍රී කොටසක් අපි ඔය ඉගෙන ගත්තේ. අපි ඊතුරු කොටස හවස ඉගෙන ගන්නවා. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මහා නිදාන සූත්‍රයේ ඊතුරු කොටස දැන් අපි ඉගෙන ගන්නේ. පටිච්ච සමුප්පාද ධර්මය අද අපි සුවිශේෂ පිළිවෙලකට ඉගෙන ගත්තා. ඒ තමයි නාම රූප හේතු කරගෙන විඥාණය ඇති වෙනවා, විඥාණය හේතු කරගෙන නාම රූප ඇති වෙනවා, නාම රූප හේතු කරගෙන ස්පර්ශය ඇති වෙනවා, ස්පර්ශය හේතු කරගෙන විඳීම ඇති වෙනවා, විඳීම හේතු කරගෙන තණ්හාව ඇති වෙනවා, තණ්හාව හේතු කරගෙන උපාදාන ඇති වෙනවා, උපාදාන හේතු කරගෙන භවය ඇති වෙනවා, භවය හේතු කරගෙන ඉපදීම ඇති වෙනවා, ඉපදීම හේතු කරගෙන ජරා මරණ ශෝක වැළපීම් දුක් දුම්නස් සුපායස අට ගන්නවා. මේකදී බුදුරජාණන් වහන්සේ හොඳ ක්‍රමයක් අපිට කියා දුන්නා. ඒ තමයි ඉපදීම කියන එක කොහෙත්ම නැත්තම් කොතනකවත් නැත්තම් කොහේවත් නැත්තම් මොනම අයරකින්වත් මොනම ක්‍රමයකින්වත් නැත්තම් ජරා මරණ තියනවාද කියලා. අපිට මේ තහවුරු කර කර බුදුරජාණන් වහන්සේ වදාලා මේ හේතුවක් නිසාමයි මේ ඵලය හටගන්නේ. හේතු නැතිවන විට ඵලය නැති වෙනවා. මේ කාරණේදී බුදුරජාණන් වහන්සේ මේ සාංසාරික පැවැත්ම අපේ ජීවිත පුරා සකස් වෙලා තියෙන සතර අපායන් අත් මිදෙන්න විදිහක් නැති විදියට පටිච්චසමුප්පාද ධර්මයේ අවබෝධ නොවීම නිසා මේ සිදුවන සිදුවීම අපි නොදැන සිටින හැටි උන්වහන්සේ පැහැදිලි කොට වදාලා. ඊට අමතරව බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාලා මේකේ තිබෙන සමාජගත අරුබුදය. එක එක පුද්ගලයා තුළ වෙන වෙනම සංසාර දුකක් හැදි හැදි තිබෙන අතරේ ඒ කාරණේම හේතු කරගෙන ඒකම මුල් වෙලා බරපතල සමාජ අර්බුදයක් ඇති වෙලා තියෙන හැටි. ඒ තමයි යුද්ධය, කෝලාහල, අර්බුද. මේ ඔක්කොමගෙම මුල මොකද්ද? තණ්හාව. ඒ තමයි මේ රැක ආරක්ෂකයන් රැකගැනීමේ අරගලයේ මුල් කරගෙන විශේෂයෙන්ම තණ්හාව මුල් කරගෙන හොයන්න ගිහිල්ලා හොයා හොයමි මුල් කරගෙන ලබාගෙන ලැබූ දේ මුල් කරගෙන අගය කරලා අගේ කළ දේ මුල් කරගෙන ආශ කරලා ආශ කරපු දේ මුල් කරගෙන ඒකේ හිත බැසගෙන ඒකේ මුල් කරගෙන ඒක තමා ආයත් කරගෙන ඒ අදහසට ඇවිල්ලා මසුරුකම ඇති කරගෙන රැකගැනීමේ අරගලයක් තුලින් මේ සියලු ප්‍රශ්න ඇති වෙනවා කියලා. යාඥා කිරීම තුල මේ සියලු ප්‍රශ්න විසඳන්න පුළුවන් නම් ඉස්සෙල්ලා මේක විසඳ ගන්නවා පලස්තීනයයි ඊශ්‍රායලයි දෙක නේද? අයියේ හැමදාම මිනිවරා ගන්නවා. ඉවරයක් නෑ. නමුත් දෙපැත්තම හැමදාම යාඥා කරනවා. නමුත් අපිට පැහැදිලිව පේනවා එහෙමනම් යාඥාවලින් නෙමෙයි මේක විසඳන්නේ, අවබෝධයෙන්. අවබෝධය ඇති වෙච්ච ගමන් මේ ප්‍රශ්නේ අර්බුදේ ඉවරයි. එතකොට මේ සමාජගත අර්බුදයයි අභ්‍යන්තර අර්බුදයයි දෙකම විසඳ ගන්න තිබෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින්. දැන් අපි දන්නවා තමන්ගේ ජීවිතය තුළ ප්‍රශ්නයක් ඇති වුණා. ප්‍රශ්න තියෙනවා. ඇති වුණා නෙමෙයි හැමතිස්සෙම ප්‍රශ්නේ. දැන් ওই සිදුවීම අපතුල තියෙනවනේ. ඒ සමාජගත අර්බුදයට අපි ගොදුරු වෙන්නේ මේ සිදුවීම අපතුල තියෙන නිසා. දැන් ඔන්න අහිංසක කියලා තරුණ පුතෙක් හිටියා. මේ පුතා මේ සමාජගත අර්බුදයකට ගොදුරු වුණා. මොකද එයාට උවමනා වුණා ගුරුනාසිව සතුටු කරන්න. ඔව් ගුරුනාසි මොකද කිව්වේ? ඇඟිලි 1000ක් මරලා ඇඟිලි 1000ක් මාලයක් අරගෙන වරෙන් කියලා මට ගුරුපඬුර හැටියට. මොකද ගුරුනාසි මේ උපක්‍රමයේ කලේ මොකක් නිසාද? මෙයව මරවන්න. ඉතින් මෙයා මොකද කළේ? මෙයා ගියා. මෙයා මරවන්න බෑ. මෙයා මරන්න බෑ. මොකද හේතුව? මෙයාගේ ජීවිතයේ තුල ධර්මය අවබෝධ කරීමේ පින තියෙනවා. ඉතින් මෙයා මොකද කළේ? මහ විශාල වශයෙන් මනුෂ්‍ය ඝාතන කරලා ඇඟිලි, දැන් අපි ගත්තොත් නිකන් හිතන්න ඔබේ ඇඟිලි ප්‍රමාණය ඇඟිලි 10 ඇඟිලි ඇඟිලි 100ක මාලයක් දාගත්තොත් ඔබට කොච්චර බරද කියලා. ඒ වගේම ඇඟිලි 1000ක් දාගත්තොත් කොහොම හිටියේ? ඉතින් ඊළඟට එබඳු කෙනෙක්ක බුදුරජාණන් වහන්සේ මේ වචනයක් දෙකක් කතා කළා. එයාව බුද්ධිමත් කරලා එයා ධර්මයේ කරා ගිහිල්ලා එයා පැවිදි වුණා. පැවිදි වුණාට පස්සේ අඟුලිමාල රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටින වෙලාවේ කුසල් රජුරුව මේ වගේ දවල් වෙලාවක සේනාවක් පිරිවරාගෙන බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණුණා. රජතුමනි, මේ මහා දහවලේ සේනාවක් පිරිවරාගෙන මොකද මේ යුද්ධයකට යන්නේ ගමන්ද? එතකොට බුදුරජාණන් වහන්සේට කොසල් රජුරුව කියා හිටියා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, මේකත් විශාල යුද්ධයක්. මේ කුසල් ජනපදයේ මේ වනාන්තරයට වැදිච්ච අඟුලිමාල කියන භයානක හොරෙක් ඉන්නවා. මේ හොරා මිනිස්සු එනේන මිනිස්සු අල්ලගෙන මිනිස්සු මරලා හිට ඇඟිලි කපලා මාල දා ගන්නවා. සේනා යවුව යවුව යවන සේනාව මෙයාගේ අතින් ඝාතනය වෙනවා. ඒ නිසා අපි මේ සියලු සේනාව සන්නද්ධ කරගෙන මේ පිටත් වෙන්නේ මෙයාව එක්ක ඝාතනය කරන්න එක්ක ජීවග්‍රහයෙන් අල්ල ගන්න. බුදුරජාණන් වහන්සේ ඇහුවා පින්වත් මහරජ, ඒ ඔබ කියන මේ දරුණු සොරා මෙතන හිටියොත් ඔබ මොකද කරන්නේ? ඒ ස්වාමීනි, ඒ ඔබ කියන දරුණු සොරා යම් හේකින් මහන වෙලා මෙතන හිටියොත් ඔබ මොකද කරන්නේ? ස්වාමීනි, එහෙමනුත් මම මේ මාගේ විජිතේ සිටින මේ ස්වාමින් වහන්සේලාට වගේම මම සිව්පස්යෙන් උපස්ථාන කරනවා, ගෞරව කරනවා, වදිනා පුදනවා කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ ස්වාමින් වහන්සේ නමකට වදාලා අඟුලිමාලට එන්න කියන්නේ. අඟුලිමාල හාමුදුරංගු දැක්ක විතරයි කුසල් රජුරු ගැහින්න පටන් ගත්තා. ඒ හාමුදුරු බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා පැත්තකින් ආදී වුණා. මේ බලන්න කිව්වා යා. මොකද්ද බුදුරජාණන් වහන්සේ මේ වගේ ප්‍රශ්නේ සම්පූර්ණයෙන්ම මුලින් උපුටා දාම්ම දැම්මේ නැද්ද? ඊට පස්සේ අඟුලිමාල කවුද? අන්තිම අහිංසක කෙනෙක්, කුරාකෝබියෙක් කෙරෙහිවත් හිංසාවක් නැති කෙනෙක්. අන්න බලන්න ඔය ජීවිත අවබෝධයෙන් ඇති වෙන ඔය ගතිය ඇති කරගන්න වෙන කිසිම ක්‍රමයකට පුළුවන්ද? කෘතිම විදියකට පුළුවන්ද? බෑ. අන්න ඒකයි මේ අපි හොඳට මතක තියාගන්න ඕන. අපි මේ ධර්මයේ ඉගෙන ගන්නේ ජීවිතය අවබෝධ කිරීම පිණිස බව. ඒක නිසාමයි අඟුලිමාල ස්වාමීන් වහන්සේට පුළුවන් වුණේ අර දරුවෙක් ප්‍රසූත කරන්න අම්මා කෙනෙක් වැළපි වැළපි කෑග ගහ ඉඳෙද්දි ඒ අඟුලිමාල ස්වාමීන් වහන්සේට සිත් පතලා ආශිර්වාද කරන්න පුළුවන් වුණේ ඒ මෑණියන්ට. ඒකට පේනවා අපිට මේ හිතක තේන වෙනස ඇති කරන්නේ මේ ධර්මයේ විසින්. ඇත්ත වශයෙන්ම බුදුරජාණන් වහන්සේ වැඩ හිටියනම් ප්‍රභාකරම් මිලාට හාඳුනනම කරුණක් කරුණාමයි. එහෙනම් මේ එහෙනම් ඒකට තව එකතු වෙනා මෙත්තාත් එකතු වෙනා මුදිතාත් උපේක්ෂාත් එකතු වෙනවා. දැන් කරුණාකුවට කරුණා මාත්‍රයක් තියෙනවද? ආනේකයි. ඒ බුදුරජාණන් වහන්සේ වැඩ සිටියනම් ඊබන්දු එකක් අපිට දකින්න ලැබෙනවා. ඒ මොකද හේතුව? බුදුරජාණන් වහන්සේ සම්පූර්ණ මිනිස්යාගේ අභ්‍යන්තරයේ තියෙන ප්‍රශ්නේ උපුටලා පැත්තකට දානවා. පස්සිවරයි. අපි පිටින් නියම තිස්සෙම මේක මේ නලෝ නලෝ තියාගන්න හදන්නේ. පිටින්නේ. අන්න බුදුරජාණන් වහන්සේ එහෙනම් අපි හොඳට මතක තියාගන්න ඕනේ සුවපත් වූ ජීවිතයක් මේ ධර්මයෙන් අපේක්ෂා කරන්නේ. වාද කිරිල්ලක් හෝ අමුතුවෙන් අයිති ප්‍රයෝජන ගැනීමක් හෝ එහෙම දෙයක් නෙමෙයි, සුවපත් වූ ජීවිතයක්. එතකොට සුවපත් වූ ජීවිතයක් නම් ධර්මයෙන් අවබෝධ කරන්නේ, ධර්මයෙන් අපේක්ෂා කරන්නේ. ඒ සුවපත් වූ ජීවිතය ඇති වෙන්නේ निराකූල අවබෝධයේ මත. අවුල් වියවුල් නැති අවබෝධයේ මත තමයි ඒ සුවපත් වූ ජීවිතය සකස් වෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ කාලේ එක ස්වාමීන් වහන්සේ නමක් හිටියා. උන්වහන්සේගේ නම මට මතක හැටියට භද්දිය. රජකුමාරයෙක්, රජ කෙනෙක් මේ හුදෙකලාව ගිහිල්ලා මේ ගස් යටට වෙලා අනේ සැපයි කියලා මහණුවෙච්ච අලුතේදී හාමුදුරුවරුන්ට දැක්ක. මෙයා පෙන්ලකුව මෙයා මෙන්න රජ කෙනෙක් මහණ වෙලා ඉන්නේ කියලා. ඉතින් යනකට මේ අනේ සැපයි කිව්වා. මොනවා? එතකොට ඒ ස්වාමීන් වහන්සේ හිතුවා මේ අනේ සැපයි කියන්නේ අර රජකමට හූල්ලනවා මේ. එතකොට අපිට තේරෙනවා එකලත් මේ වචනේ පටලව ගන්නා උදවිය සිටියා නම් මේ කල කවර කතාවක්. බුදුරජාණන් වහන්සේට ගිහින් පැමිණිලි කළා. එන්න කියන්න කිව්වා. ඉතිගස් මොකද මේ අනීසපය කියනවායි කියලා මේ ඔබ වහන්සේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේක ඇත්ත. මම රජ කෙනෙක් වෙලා සිටියේ කාලේ ගේට්ටි මුරකාවල් යුදලා තිබුණා, දොරටුවේ මුරකාවල් යුදලා තිබුණා, මම ඉන්න මේ මාලිගාව ඇතුලේ මුරකාවල් යුදලා තිබුණා, තාප්පින් පිට මුරකාවල් යුදලා තිබුණා, තාප්පින් මෙපිට මුරකාවල් යුදලා තිබුණා, චරපුරුෂය නිතර නිතර වටේ පිටේ යවිද්දා, ඊළඟට මම සතපේන කාමරෙත් මුරකාවල් යුදලා තිබුණා. හැබැයි මම බයේ බයේ හිටියේ. දැන් මට කිසිම දෙයක් නැහැ. දැන් මං සැපසේ ඉන්නවා. මට මේ සැපේ උහුල ගන්න බෑ සතුට. ඒකයි මේ කිව්වා. එතකොට අපි බලන්න අපි හොයන්නේ සතුටක් නේද? අන්න මේ සතුට හොයන්න තමයි බුදුරජාණන් වහන්සේ මේ ජීවිත අවබෝධයට අදාළ මේ දේශනාවල් කියා දෙන්නේ. අපි ගත්තොත් මේ ජීවිතයේදී කෙනෙක් ධර්මය අවබෝධ කරනවා. සෝතාපන්න වෙනවා. එතකොට එයාට කොච්චර සතුටක් කිනෝ දනී මම සතර අපායෙන් අත් මිදිච්ච කෙනෙක් කියලා. කොයිතරම් පිහිටක් සතුටක් කිනෝද එයාට. එයා මේ ධර්ම මාර්ගයේ ගිහිලා සකදාගාම වෙනවා. එයා කල්පනා කරනවා අනේ මම දැන් රාගින් දේශින් පීඩා විඳින්නේ නැහැ. එයා මේ ධර්ම මාර්ගයේ ගින් අනාගාම වෙනවා. එයා කල්පනා කරනවා අනේ කොයිතරම් සැපයක්ද දැන් මගේ හිතට. මං ඉස්සර නිදිමතින් දුක් වින්දා. රාගින් දුක් වින්දා. තරහින් දුක් වින්දා. සැකෙන් දුක් වින්දා. දැන් මම මේවෙන් පීඩා රහිතව සමාධියත් ප්‍රඥාවත් වඩමින් සැපසේ ඉන්නවනේ. කෙනෙක් එහෙම විදිලා රහත් වෙනවා. ඉතුරු කෙලස් ටික නැතිකර ගන්න කොච්චර සැපයක් විඳිනවද? එහෙනම් අපි බලමු මේ සැපසහගත ජීවිතයක් අත්පත් කර ගන්න ආකාරය තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් උගන්වන්නේ. ඉතින් ඒකට තමයි මේ ඔක්කොම විස්තර කියා දෙන්නේ. ඉතින් අපි දන්නවා බුදුරජාණන් වහන්සේ වදාලා රැකගැනීමේ අරගලයේ සම්පූර්ණයෙන්ම නැත්තම් කලකෝලාල නැහැ. මසුරුකම සම්පූර්ණයෙන්ම නැත්තම් රැකගැනීමේ අරගලයක් නැහැ. තමා අයත් කරගැනීම නැත්තරම නැත්තම් මසුරුකමකුත් නැහැ. හිත ආසාවෙන් බැසගැනීමක් නැත්තම් තමා අයත් කරගැනීමක් නැහැ. ඊළඟ එක චන්දරාගයක් නැත්තම් ආසාවෙන් බැස ගැනීමක් නැහැ. ඊළඟ එක අගය කිරීමක් නැත්තම් චන්දරාගිකුත් නැහැ. ලැබීමක් නැත්තම් අගය කිරීමකුත් නැහැ. සෙවීමක් නැත්තම් ලැබීමකුත් නැහැ. තණ්හාවක් නැත්තම් සෙවීමකුත් නැහැ. ඉතින් මේ විදිහට බුදුරජාණන් වහන්සේ විග්‍රහ කළා වදාලා තස්වාති ආනන්ද. ඒ නිසා ආනන්දය මේ සොයන්න පටන් ගන්න මේ කාරණාව තිබෙන්නේ තණ්හාව නිසා. ඒ තණ්හාව හටගන්නේ කුමක් නිසාද? විඳීම නිසා. ඒතර විඳීම නිසා හටගන්න තණ්හාවෙන් අභ්‍යන්තරේ වෙනම ප්‍රශ්නයක් හැදෙද්දී ඒ විඳීමෙන් හටගන්න තණ්හාව නිසාම සමාජගත ප්‍රශ්නයක් හැදෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා ඉතිකෝ ආනන්ද ඉතිං ආනන්දේනි ඉමේ දේ ධම්මා ඔය සිදුවීම් දෙකම දයයි. ඉමේ දේ ධම්මා දයේන මේ සිදුවීම් දෙකම වේදනා ඒක සමෝසරණ භවಂತಿ විදීම තුල එකම ආකාරය බවට පත් වෙනවා. ඒ කියන්නේ විද වේදනා පත්‍යා තණ්හා වෙලා තමයි ඔය දෙකම ඇතිවන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මෙන්න මේ විදියට බුදුරජාණන් වහන්සේ වදාලා ස්පර්ශයේ ප්‍රත්‍ය විඳීම හට ගන්නවා කියන කාරණාව. මොකද්ද? ස්පර්ශයේ ප්‍රත්‍ය විඳීම හට ගන්නවා කියන කාරණාව. මේකෙදි දැන් අපි දන්නවා ස්පර්ශය කියන්නේ ඇහැයි රූපයයි විඥානයයි එකතු වෙනවා, කනයි ශබ්දයයි විඥානයයි එකතු වෙනවා, නාසයයි ගඳ සුවඳයි විඥානයයි එකතු වෙනවා, දිවයි රසයයි විඥානයයි එකතු වෙනවා, කයයි පහසයි විඥානයයි එකතු වෙනවා, මනසයි අරමුණේ විඥානයයි එකතු වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා මෙන්න මේ ස්පර්ශය සයවැදෑරුම් ස්පර්ශය. එතන මෙතන ස්පර්ශය කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වෙත් ඇහේ ස්පර්ශය, කනේ ස්පර්ශය, නාසයේ ස්පර්ශය, දිවේ ස්පර්ශය, කයේ ස්පර්ශය, මනසේ ස්පර්ශය මිස වෙන එකක් නොවේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මේ ස්පර්ශයේ කොහේවත් නැත්තම් කොතනකවත් නැත්තම් මොනම ආකාරයකින්වත් නැත්තම් මොනම ක්‍රමයකින්වත් නැත්තම් මොනම විදියකින්වත් නැත්තම් මේ ස්පර්ශය නිරුද්ධ වුණාම විඳීම ඇති වෙනවාද නැහැ. එහෙමනම් මේ විඳීමට මුල, විඳීමේ මූලික කාරණේ, විඳීමට හේතුව, විඳීම හට ගැනීම කියලා කියන්නේ මොකද්ද? ස්පර්ශයයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා මේ ස්පර්ශය ගැන. නාම රූප හේතු කරගෙන ස්පර්ශය ඇතිවන්නේ කියලා කරුණක් කියවුණා. අනේ කාරණේ මෙන්න මෙහෙම ඉගෙන ගන්න. මේකේ බුදුරජාණන් වහන්සේ නාම රූප කියන දෙකට විශේෂ නම් දෙකක් පාවිච්චි කරනවා. නාමකාය රූපකාය කියලා. මොකද්ද පාවිච්චි කරන නම් දෙක? නාමකාය රූපකාය කියලා. එතකොට මේ නාමකාය රූපකාය කියන දෙකට තවත් වචන එක තියෙනවා, මම ඒක කියා දෙන්නම්. හිමිට බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා මේ නාමකාය කියන එක යම් යම් සටහන් අරමුණු නිමිටි හැඩවැඩ ආදීන් තමයි මේ නාමකාය ඇති වෙන්නේ. ඒ කියන්නේ වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියන මේවා තිබෙන්නේ මේ අපිට පේන දේවල් ඇහෙන දේවල් දකින දේවල් ආදී මේ හැඩයක් සතහනක් නිමිත්තක් මුල් කරගෙන. බුදුරජාණන් වහන්සේ වදාළා මේ නාමකයේ මේ සතහන නිමිත්ත ආදී නැත්තම් රූපකයේ අදිවචන සම්පස්සයක් තිබේද? මේක මම තෝරලා දෙන්නම් ඔබට. දැන් මොකද බුදුරජාන් වහන්සේ අසූ ප්‍රශ්නේ? නාමකයේ සටහන් නිමිති හැඩවැඩ මුකුත් නැත්තම් රූපකයේ අදිවචන සම්පස්සයක් තිබේද? අදිවචන කියලා කියන්නේ යමකට පාවිච්චි කරන නම. අදිවචන කියන්නේ මොකද්ද? යමට පාවිච්චි කරන නම. බුදුරජාණන් වහන්සේ වදාලා දැන් බුදුරජාණන් වහන්සේ වදාලා මෙහෙම බ්‍රහ්ම කියලා කියන මව්පියන්ට කියන නමක් බ්‍රහ්ම. හිතර බ්‍රහ්ම කියන්නේ කාටද? මව්පියන්ට තියෙන අදිවචනයක් බ්‍රහ්ම. හිතර මව්පියන්ව හඳුන්වන්න කියන තව නමක්. ඒ වගේ මේ නාමකයෙන් යමක් හඳුන්වන්න නැත්තම් රූපකායේ අදිවචන සම්පස්සයක් තිබේද කියලා අහනවා. දැන් ඒ කියන්නේ මේ අපි හැමතිස්සෙම කතා කරනවා නම් වචනකින් යමක් ඒ කතා කරන දේ නැත්තම් මේ රූපකාය අධිවචන සම්පස්සය, ඒ කියන්නේ රූපකාය නම හටගන්නේ. දැන් මේ වගේ මම කියනවා මෙහෙම. කෙස්. කෙස් කියමුට මතක් වෙන්නේ මොකද්ද? කොණ්ඩේ. එතකොට ඒක තමයි රූපකාය පිළිබඳ තියෙන නම. කොණ්ඩේ තමයි රූපකාය. ඒකට තිබෙච්ච නම මොකද්ද? කෙස්. දැන් මං කියන කොස්. කොස් කිව්වම මතක් වෙන්නේ මොකද්ද? කොණ්ඩේ. කොස් මතක් වෙන්නේ. එතකොට ඔබට කියනවා කෙස් කොස් වෙන් කරන්න. එතකොට ඔබට කෙස් කිව්වම පේන්නේ කොණ්ඩේ. කොස් කිව්වම පේන්නේ කොස් ගෙඩිය. එතකොට බලන්න මේ කෙස් කොස් කියලා අපි නම් දෙක කිව්වහම අපේ හිතේ නැවෙනවා කෙස් ගෙඩියක. නමුත් ඒක අපිට හැබෑවට දකින්නත් තියෙනවා. එතකොට ඒක තමයි රූපකායේ අදිවචනය. දැන් අර කොස් ගෙඩියේ ඒ ගෙඩියට අපි කිව්වා කොස් කියලා. ඒකට තව කියනවා හිරලි කියනවා. ඒ ඔක්කොම රූපකායේ අදිවචනය. එතකොට කෙස් වලට කියනවා කොණ්ඩි කියනවා කේස කියනෝනේ. ඒ ඔක්කොම රූපකායේ අදිවචන. එතකොට නාමකායේ එක තිබුණ නැත්තම්, ඒ කියන්නේ කොස් කියන වචනේ තිබුණ නැත්තම් ඒක හඳුන්වන්න අපිට ඒක කතා කරන්න බෑ. ඉතින් කොණ්ඩේ ගන්න කොණ්ඩි කියන වචනේ, කෙස් කියන වචනේ තිබුණ නැත්තම් දැන් අපි කියනවා මෙන්න ඔයාගේ අවුල් වෙලා මොකද්ද අවුල් වෙලා මොකද්ද එතන අපිට කියන්නේ නේන අර වචනේ මොකද්ද ඔව් නැත්තම් මොළේද පැටලෙනවනේ මෙන්න ඔයාගේ අවුල් වෙලා කියනවා අපි එතකොට අහනවා මොකද්ද අවුල් වෙලා තියෙන්නේ ආ කේස් ආ රූපකායේ අදිවචනේ තමයි ඒක එතන රූපකායේ අදිවචනය තියෙන්නේ නාමකායේ ආ මේක කියන මෙහෙම එතකොට නාමකායේ දැන් රූපකායේ දැන් රූපකායේ කිව්වද සතර මා ධාතුන් හටගත්තු ඒවයි ඒවා තිබුන් නැත්තම් රූපකායක් නැත්තම් නාමකායේ පටිඝ සම්පස්සයක් හැදීවිද කියලා ඔන්න වචනේ මොකද්ද වචනේ නාමකායේ පටිඝ සම්පස්සය ඒ කියුවේ දැන් කෙස් කියලා එකක් තිබුන් නැත්තම් අපිට හදන්න නමක් ඕනේද එහෙනම් කෙස් කියලා රූපකායක් තිබුන් නැත්තම් අපේ කතාබස් කරන්නේ වට සංඥාවකට විඳීමකට චේතනාවකට මානසිකාරයකට යමක් තියෙනවද නැහැ මෙහෙනම් ඒ එකටම හේතුව කෙස් කියලා දෙයක් තිබීම එතකොට මේක කියන්නේ එකයි නාමකායි සටහන් නිමිති තිබිච්ච නිසා තමයි රූපකායේ আদি වචනයක් මේ රූපේට නම් දාන්නේ රූපකාය තිබිච්ච නිසා තමයි නාමකායේ පටිඝ සම්පස්සේ නාමකායේ පටිඝ සම්පස්සේ පටිඝ කියන්නේ එතන තරහ නෙවෙයි ඒකෙන් නාමකායෙන් රූපේගෙන හඳුන්වන එකට කියනවා පටිඝ සම්පස්ස කියලා ඒක තිබුණ නැත්නම් හඳුන්වන්න බෑ අපිට දේනම් දැන් ඔබට තේරෙන්න තිය මං උත්සාහ කළා ඒක තෝරලා දෙන්න උපමාවකින් ඔබට දැන් ඒක තේරෙන්නේ නැති. අන්න එතකොට ඔබ තේරුම් ගන්න මේ නාම රූප දෙක එකිනෙකට වෙන්කරන්න බෑ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මේ නාමකායේ රූපකායේ තියෙන සටහන් නිමිති ආදී කිසිම දෙයක් නැත්තම් නාම රූපකායට එහෙමනම් අදිවචන සම්පස්සය කියලා එකක් හැදෙන්නෙත් නෑ පටිඝ සම්පස්සය කියලා එකක් හැදෙන්නෙත් නෑ ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා ඒ නිසා මේ නාම රූපවල තියෙන සටහන් නිමිති ආදී දේ නිසා තමයි මේ දෙක නාම රූප කියන දෙක නාමකායේ පටිඝ සම්පස්සයත් රූපකායේ අදිවචන සම්පස්සයත් තියෙන. ඒකට මේ නාම රූප දෙකේ සම්මිශ්‍රණය තිබුණ නැත්නම් ස්පර්ශයක් තියනවද කියලා අහනවා. ස්පර්ශයක් නැහැ කියනවා. දැන් ඔබ දන්නවා දැන් ස්පර්ශය මතක් කරන්න දැන්. ස්පර්ශ කිව්ව දැන් ඇහි ස්පර්ශය මතක් කරන්න. ඔන්න දැන් ඇහක් තියෙනවා. ඊළඟට ඇහ ඉස්සරහට රූපයක් පේනවා. එතකොට විඥාණයෙන් ඒක දැනගන්නවා මේ සිදුවීම වෙන්නේ නැහැ කියනවා නාමකායේ පටිඝ සම්පස්සයත් රූපකායේ අදිවචන සම්පස්සයත් නැත්තම් හරි බුදුමයි බුදුරජාණන් වහන්සේගේ විස්තරනේ මේ පටිසම්පාදයේ ගැඹුරුයි කියන එක ගැඹුරු තමයි නේ උන් දැන් බලන්න අපි කොච්චර කාලයක් තිස්සේ මේ පටිසම්පාදයේ අපි අහනවද නේ හැබැයි මේක තේරුම් ගන්න පුළුවන් මේකට උවමනයි අර යෝනිසෝ මනසිකාරය. දැන් බලන්න දැන් අපි ඇහැ කියනවා. දැන් ඇහැ නාම රූප නිසානේ. ඒ කියන්නේ එහෙම සතර මහා ධාතුන්ගෙන් හටගත්තු දේවල් ස්පර්ශ විඳි මේ ඔක්කොගෙම එකතුවක් නිසා තමයි ස්පර්ශය කියන එක තියෙන්නේ. නැත්තම් ස්පර්ශයක් දැන් විඥානිත් නාම රූප ප්‍රත්‍යයෙන් හටගන්නේ. ඇහෙත් නාම රූප ප්‍රත්‍යයෙන් හටගන්නේ. ඒතර බලන්න. එහෙනම් මේ නාම රූප ප්‍රත්‍යයෙන් තමයි බුදුරජාණන් වහන්සේ ආනන්ද හඳුරගින් අහනවා ආනන්දය යම්මාකාර සටහන් වලින් යම්මාකාර නිමිති වලින් යම්මාකාර විස්තර වලින් මේ නාම රූප නැත්තම් ඒ ආකාර වූ ස්පර්ශයක් ඇති වෙයිද කියලා ස්පර්ශයක් ඒ ආකාර ඇති වෙන්නේ නැහැ කියනවා ආනන්ද ඒ නිසා නාම රූපේට ස්පර්ශයට ඕකමයි හේතුව ඕකමයි නිදාන ඕකමයි මූලික කාරණේ මොකද්ද නාම රූප එහෙනම් ස්පර්ශයේ තියෙන්නේ බලන්න බුදුරජාණන් දැන් අපි නාම රූප පත්‍ය සලායතනං සලායතන පත්‍ය පස්සෝ කියලා ඉගෙන ගත්තා. මේක කෙලින්ම සලායතන අතෑරලා නාම රූප පත්‍ය පස්සෝ කියලා. ඒතර ඒක නාම රූප පත්‍ය පස්සෝ කියන එක නාම රූප ප්‍රත්‍යයෙන් හටගත්තු එකට තමයි කෙලීමයි තියෙන්නේ ආයතන 6. ඒතර බලන්න බුදුරජාණන් වහන්සේගේ මේ දේශනා ඉරයි අපි මේ ධර්මස්වාමී කිව්වේ. මේ අපි හොයාගන්නේ වහු අපි මොකද අපිට කවදාවත් මන්ද මට නම් කොච්චර හිතුවත් අහස පොළව ගැටලන කල්පනා කළා මේක නම් මට අහුවෙන්නේ නැහැ තනියම හිතුවා නම් ඔබට අහුවේද කොහේ අහුවෙන්නේද මේ අපිට හොද්දක් හරියට හදා ගන්න බැරුව නේද ඒකට කොච්චර ලුණු වැඩි වෙනවා ඇඹුල් වැඩි වෙනවා ඒක පදම ගන්න බැරුව අපි කොහොමද මේ පටිච්චසමුප්පාදේ පදම ගන්නේ එතකොට පටිච්චසමුප්පාදේ පදම ගන්න නම් බුදුරජාණන් වහන්සේගේ දේශනාවන්මයි ඉගෙනගෙන ඒ ඉගෙන ගැනීමමයි මේක කරන්න තියෙන්නේ. තනියම හිතන්න පටන් ගත්තොත් දැන් මට හම්බ වෙලා තියෙනවා මේ ධර්මයේ ඉගෙන ගන්න නැතුව අවුරුදු ගණන් තනියම ඉන්න අය. එක තැනක අරගෙනවා මෙරිගුරම් වගේ. ඇයි එයාට කොච්චර ඇවිදිනා වගේ තේරුණත්? ඔව් එක තැන මේ රවුම යන්නේ. මේ එක තැන යන එක නවත්තලා දිශාවකට ගමන් කරන්න පුළුවන් වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මනාකොට ඉගෙන ගැනීමෙන්. දැන් අර මතක තියාගන්න මේ හැම එකෙම උගන්වනදී අපි හැම නිතර මේ ධර්මයේ පරිශීලනය කරන්න ඕන. නිතර මේ ධර්මයේ දැන් අපි කියමු කලින් සූත්‍ර දේශනාවක් ඉගෙන ගත්තා කියලා. හා ඒක දැන් කලින් ඉගෙන ගත්ත දැන් ඒක ඕනේ නැහැ. දැන් ගන්න ඊළඟ එක. ආ ඊළඟ එක ඉගෙන ගත්ත දැන් ඒක ඕනේ නැහැ. කොහොම ඊළඟ එක? එහෙම නැහැ මේකේ. මේක එකම එකක් වුණත් 10000 වරක් ඉගෙන ගත්තත් මේකේ අවබෝධයට රුකුලක් මිසක් අඩුවක් වෙන්නේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ නාම රූප හේතු කරගෙන ස්පර්ශය ඇතිවෙනවා කියලා ඉතාම ආශ්චර්යවත් විග්‍රහයක් කළා. ඒ විග්‍රහ හරි පුදුම සහගතයි. මට මේක තේරුම් ගන්න බැරි විදිහට ගොඩාක් කාලයක් මේක මමම හිතලා බැලුවා මේක කොහොමද මේක තේරෙන්නේ කියලා. ඊට පස්සේ මට මේක මේ විදිහටයි කියලා මේක තේරුනේ. ඔබත් ඉතින් ඒ අනුසාරයෙන් බලන්න උත්සාහ කළා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා නාම රූප ප්‍රත්‍යින් නැන්න දැන් නාම ප්‍රත්‍යින් ස්පර්ශය. ඒකට නාම රූප හටගන්නේ විඥාණයෙන්. විඥාණය හේතු කරගෙනයි නාම රූප හටගන්නේ කියන කරුණක් තියෙනවා. මේ කරුණ තේරුම් කළ දීම පිණිස බුදුරජාණන් වහන්සේ ඔන්න විග්‍රහයක් කරනවා. මේක හොඳට අහගන්න. බුදුරජාණන් වහන්සේ අහනවා මේ මේ මේ උපමාව අහපු ගමන් ප්‍රශ්න විසදෙනවා. බලන්න මේක හරිම පුදුමයි. අපි වගේ නම් අපි හිතාමතා උපමාවල් දෙන්න ගියා නම් පැටලෙනවා. මේ බලන්න බුදුරජාණන් වහන්සේගේ විස්තරේ. උන්වහන්සේ අහනවා මේ ආනන්ද මෞකුසක විඥානයක් බැසගත්තේ නැත්තම් ඒ මෞකුස තුල නාම රූප කියලා දෙයක් වර්ධනය වේවිද? හරි සරලයි. මෞකුසක විඥානයක් බැසගත්තේ නැත්තම් ඒ මෞකුස තුල නාම රූප කියලා දෙයක් වර්ධනය වේවිද? නැහැ. මොකද මේකේ බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මේ විඥානේ හේතු කරගෙනයි නාම රූප හටගන්නේ කියන එක පෙන්වන්නයි මේ හදන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ අහනවා මෙහෙම. මෞකුසක විඥානේ බැසගෙන තිබිලා ඒ මෞකුසින් ඒ විඥානේ චුත වුණාට පස්සේ උපත කරා ඒ නාම රූප සකස් වේවිද? නෑ. දැක්කනේ. එතකොට අපි කිව්ව මොන මෞකුසකට දරුවෙක් පිළිසිඳ ගත්තා. මොන මාස 3යි මේ මෞකුස තුලම මේ දරුවා බැරුණා. ඒ කියන්නේ විඥානේ චුත වුණා. ඊට පස්සේ වැඩෙයිද? ඉවරයි. වර්ධනේ ඉවරයි. ආන්න එහෙනම් පේනවා විඥානේ හේතු කරගෙන තමයි නාම රූප සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වෙන්නේ. ඊළඟට උන්වහන්සේ තවත් උදාහරණයක් ගන්නවා. ඉපදිච්ච පුංචි දුවෙක් දුවක් හෝ පුතෙක් පොඩි දරුවෙක් හෝ දැරියක් ඉපදිලා ඉන්න චූටි කාලේ පුංචි සන්ධියේදීම මෙයාගේ විඥානයේ චුත උඩෝ. ඒ කිව්වේ මරුණෝ. එයා ඊට පස්සේ උස මහත් වෙලා යයිද? ඈ යන්නේ. මොකද විඥානයේ චුත වෙලා. එහෙනම් මේ නාම රූප වර්ධනයේට සම්පූර්ණම හේතුව විඥානේ. මේ බලන්න කොයි තරම් සරලද කියලා. අපි මේ පටලව ගන්නෙම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මේ විදිහට ඉගෙන ගන්න නැතුව අපි මේ අපේ පටලවිලි ඔස්සේ අපි ඉගෙන ගන්න හදනවා. එතකොටයි මේ පටලවිලි යන්නේ. එතකොට ඔන්න බුදුරජාණන් වහන්සේ විස්තර කළා නාම රූප හේතු කරගෙන. මේකේ තියෙනවා තස්මාති ආනන්ද. ඒ නිසා ආනන්දේ මේ නාම රූපයට ඕකමයි හේතුව. ඕකමයි මූලික කාරණය. ඕකමයි නිදාණය. මොකද්ද? විඥාණය. තේරෙන්නේද? තේරෙනවනේ. ඊළඟ බුදුරජාණන් වහන්සේ අහනවා, බුදුරජාණන් වහන්සේ කියා දෙනවා විඥාණය පවතින්නේ නාම රූප හේතු කරගෙනයි කියන කාරණා මෙන්න මේ විදිහට තේරුම් ගන්න කියනවා. ආනන්දය, මේ විඥානයේ නාම රූපේ පිහිටා නොතිබුණොත් උපතක් කරා ගින් ජරා මරණ ආදී ඇතිවෙයිද කියලා අහනවා. එහෙනම් විඥානයේ නාම රූපේ පිහිටලා තිබ්බොත් තමයි විඥානිට ස්වභාවයක් තියෙන්නේ. ඒ වගේ නාම රූප හේතු කරගෙන තමයි එහෙමනම් විඥානයත් පවතින්නේ. එදිරි විඥානේ මේ විදිහට පවත් ගත්තොත් තමයි කියනවා ආයතින් ජාති ජරා මරණ දුක්ඛ සමුදය සම්භව. අනාගතයේ මේ ජරා මරණ දුක් හට ගැනීම පවතින්නේ ආන්න මේ සිදුවීමටයි කියනවා. ඒ කියන්නේ මේ විඥානයේට එහෙමනම් මේ විඥානයේට මූලික කාරණේ ඕකමයි. විඥානයේට හේතුව ඕකමයි. විඥානයේට උපකාරක ධර්මයේ ඕකමයි. මොකද්ද? නාම රූප. බුදුරජාණන් වහන්සේ වදාළ උතනින් සංසාර ගමන පිළිබඳ කතන්දරය ඔච්චරයි කියනවා. මේක තියෙනවා ඉත්තවත ආනන්ද ආනන්දී උපමන කිම්ම ජායේතව උපදීනවා කියන කරුණ. ජීයේතව දිරනවා නාකි වෙනවා කියන කරුණ. මීයේතව මැරෙනවා කියන කරුණ. චවේතව චුත වෙනවා කියන කරුණ. උපවග්ජේතව ආයමත් උපදිනවා කියන කරුණ තියෙන්නේ ඔච්චරකින්මයි. කොච්චරකින්ද? නාම රූප ප්‍රත්‍යයෙන් විඥානේ පවතිනවා. විඥානේ ප්‍රත්‍යයෙන් නාම රූප පවතින කෙන මේ සිදුවීම මත කියන මේ ලෝකයේ තුල ජරා ව්‍යාධි මරණ යලි ඉදීම ඔක්කොම තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළ ඉත්තවත අධිවචනේ පතු මෙපමණකින්මයි නංගෝත්ති සිරිය ලතා සෝම ලතා ගිරිගෝරි. මේ ඔක්කොම තියෙන්නේ කොපමණකින්ද? නාම රූපපත්යෙන් විඥානේ පවතිනකම්, විඥානපත්යෙන් නාම රූප පවතිනකම් කියන මේ ඔක්කොම තියෙන්නේ. ඉත්තවත නිරුත්තිපතු මෙපමණකින්මයි කියන මේ විස්තර විග්‍රහ මෙයා ලස්සනයි, මියා අවලස්සනයි, මියා හොඳයි, මියා නරකයි, මියා කැතයි, මේ ඔක්කොම මියා දක්ෂයි, මියා අදක්ෂයි, මියා වාසනාවන්තයි, මියා පින්වන්තයි, මේ ඔක්කොම තියෙන්නේ නාම රූප ප්‍රත්‍යයෙන් විඥානී පවතිනක, විඥානයේ ප්‍රත්‍යයෙන් නාම රූප පවතින. එත්තවත විඤ්ඤාතිපත එතකින්ම තමයි ඔක්කොම සම්මුති ටික තියෙන්නේ. එත්තවත පඤ්ඤාවචරං එපමණ කිම්මයි ප්‍රඥාවේ සැරිසැරීම. මේවා අනිත්‍යයි කියන්නත්, දුකයි කියන්නත්, අනාත්මයි කියන්නත්, නුවණින් විමසන්නත් මේ ඔක්කොම සියකරන්න පුළුවන් කුමක් පවතින තාක්ද? නාම රූප ප්‍රත්‍යයෙන් විඥානේ පවතින තාක්, විඥානේ ප්‍රත්‍යයෙන් නාම රූප පවතින තාක්. ඉත්තවත වට්ටං වත්තති උපමනකින්මයි සංසාරයේ තිබෙන්නේ. එහෙනම් සංසාරය කියන්නේ මොකද්ද? අපිට සංසාරය කියන්නේ අද්භූත සත්ත්ව කොට්ටාසයක් නෙමෙයි, අපි. මේ පැවැත්මට මේ සංසාර කියන්නේ. නාම රූප ප්‍රත්‍යයෙන් විඥානී පවතිනවා, විඥානයේ ප්‍රති නාම රූප පවතින කියන මේ හේතුඵල ධර්මයේ ප්‍රති බුදුරජාණන් වහන්සේ වදාළේ ඒ තමයි නාම රූපං සහ විඥානේන අඤ්ඤමඤ්ඤ පච්චයතාය පවත්තති. නාම රූපං කිවි නාම රූපය සහ විඥානේන විඥානයත් එක්ක අඤ්ඤමඤ්ඤ පච්චයතාය එකිනෙකට උපකාර වීමෙන් පවත්තති පවති. එතන නාම රූප විඥානයත් එකිනෙකට උපකාර වීමෙන් පවති. ආන්න ඒක තමයි මේ සංසාරේ. බලන්න මේක මේ විදිහට විස්තර කරලා දෙන්න පුළුවන් කෙනෙක් ලෝක ධාතියේ පහළ වෙනවා නම් කවුද? බුදුරජාණන් වහන්සේ නමකට පමණයි මේ ආකාරයේ විස්මිත ධර්මයක් කියන්න පුළුවන්. ඊරවස බුදුරජාණන් වහන්සේ මේක දේශනා කරන මේ ආත්ම දෘෂ්ටිය ගැන. ආත්ම දෘෂ්ටිය කියන්නේ මොකද්ද? මමයේ මාගේ කියමින් මාගේ ආත්මයයි තමාගේ වශයෙන් ගත හැකි යමක් ගැන ධර්ම මතයේ ආත්ම දෘෂ්ටිය. ඉතින් බුදුරජාණන් වහන්සේගේ කාලේ හරියට හිටියා. මේ කාලේ නෑ. මොකද? ඒ කාලේ හරියට හිටියේ මොකද? ආත්මය තියෙනවද නැද්ද? නিত্যයිද අනිත්‍යයිද? ඒ ආත්මය මොන වගේ එකක්ද? ඒක රූපෙන් හටගත්තු එකක්ද? ඒක ලොකු එකක්ද? ඒක පොඩි එකක්ද? මේ නොඑක් මත. ඒ මොකද ඒ කාලේ තිබුණා බැවුන්කාර වාදයට එරෙහි නිදහස් චින්තනයක්. අනේ නිදහස් චින්තනය තුල තමයි ඒව කතාබස් කළේ. මේ කාලේ ඒව නැහැ. ලෝකේ ප්‍රධාන වශයෙන් තියෙන සියලු ආගම් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඒක දේවවාදේ, බහුදේවවාදේ කියලා. ඒක දේවවාදී කියන්නේ මොකද්ද? එකම දෙවි කෙනෙක් විතරක් පිළිගන්නවා. ඒ දෙවිය තමයි මවන්නේ, ඒ දෙවිය තමයි ලෙඩ කරවන්නේ, ඒ දෙවිය තමයි සතුට දෙන්නේ, ඒ දෙවිය තමයි මරන්නේ, ඒ දෙවිය තමයි ආයේ එක්කගෙනත්. ආන් ඒක මොකද්ද? ඒක දේවවාදී. ඒක දේවවාදී තුළ මිනිසුන්ට හිතන්න ඉඩක් දෙන්නේ නැහැ. ඊළඟ එක මොකද්ද? බහුදේවවාදී. ඊළඟට ඒක දේවවාදී බහුදේවවාදී මිශ්‍ර විච්ඡ දේවවාදයකුත් ලංකා දැන්ට ලෝකේ තියෙනවා. බහුදේවවාදී කියන්නේ මොකද්ද? එක එක වැඩ කොටස් වලට දෙවිවරුපත් කරගන්නවා. හින්දු කියන්නේ නටන්නේ. ඔව් නාටකම් වලට කවුද අධිපති? සරස්වති. බුදුදහමේද? නෑ. ඊළඟට ඔව් සල්ලි හම්බ කරන්න අධිපති ලක්ෂ්මී. ඔව් ඉගෙන ගන්න අධිපති ගණේෂ්. එතන මේ එක එක්කිනාට එක එක වරලා තියෙනවා. එතන මේව අදහන මේක මොන ධර්මයේද? Hindu ධර්මයේ. ඒක බුදුදහම නොවේ. ඒක තිසරණයට තිසරණ සමාදන් වෙච්ච කෙනෙක් කවදාවත් ඊව සරණ යන්නේ නැහැ. ඒක කියන්නේ බහුදේවවාදය කියලා. ඊළඟට දැන් වර්තමානයේ කතෝලික ආගමේ නම් ওই අදහනව මඩු කියලා මාතාවක්. ජපමාල මාතාවක් කියයි, මරිය මාතාවක් කියයි. මේ මාතා වන්දනාව මූලික කතෝලික ආගමේ තියෙන එකක්ද නැති එකක්ද? නැති එකක්. මේ පෙරදිග රටවල් ආක්‍රමණය කරන්න ආවට පස්සේ මේ පෙරදිග තිබිච්ච මාතා වන්දනාව ඒ ආගමට එකතු වුණා. නැත්තම් එහෙම මේ මඩු කියලා කොහෙද ඉන්නේ අම්මලා? ඉන්න? එහෙම නෑ. ඒවා ඉස්සර පරණ මේ පන්සල්නේ. ඒ ඔක්කොම පරණ පන්සල්. එතකොට මේ දැන් එතකොට ඒවා ඊළඟට අන්තෝණී අදහනවා, සිබස්තියෙන් අදහනවා, මේ වගේම අදහනවා. ඒ දැන් එතකොට ඒ අදහන්නේ බහුදේවවාදයක් නේද යන්නේ? ඒක දේවවාදී අස්සින් බහුදේවවාදයක් කියනවා. මොකද මිනිස්සුන්ගේ ඒ අවශ්‍යතාවලට මේගොල්ලන්ට ඉදිරිපත් කරගන්න ප්‍රතිකර්ම නැතුව ගියා. නැතුව ගියාන පස්සේ මොකද කළේ? ඒ දෙවිවරු මේගොල්ලෝ විසින් හදාගත්තා මේ දෙයට මේ අය කියලා. එහෙමයි කරන්නේ. ඒකේ ඒක දේවවාදයේත් එක්ක සම්මිශ්‍රණය වෙච්ච බහුදේවවාදී. ඊළඟට Hindu ධර්මයේ උගන්වන්නේ බහුදේවවාදයක්. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල ඒක දේවවාදයක් නැහැ, බහුදේවවාදයක් නැහැ. ඒක උගන්වන්නේ ආරි සත්‍ය අවබෝධ කරමින් හේතුඵල ධහමකින් ඈතර වීම. එතකොට ලෝකේ බුද්ධි ගෝචර ධර්මයේ හැටියට අපිට හම්බු වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පමණයි. අපි මේක ආරක්ෂා කරගන්න ඕනේ අන්න ඒ නිසා. දැන් බලන්න මේ ස්වාමින් වහන්සේලා යුද්ධ කර කර දැන් ඒ කාලේ රජුරු රටේ රාජ්‍ය සංකේතයේ තමයි දළදා වහන්සේ රජමාලිගාව යම් තැනකදී එතන තමයි දළදා මාලිගාව හදන්නේ. එතනම සේවාව කරන ස්වාමින් වහන්සේලාට ආරාම හදනවා. සුද්ධ මේක වෙනස් කරලා සම්පූර්ණයෙන්ම හාමුදුරුවන්ට පැවරුවා ඔබතුමා ඔබ වහන්සේලා සම්පූර්ණ ඕක කරගෙන යන්න කියලා. ඒකෙන් නිදහස් වුණා. සුද්ධංගි කාලේ ආක්‍රමණය කියලා ඔබ දන්නවද? මේ 40 ගණන් වල ඇතිවෙච්ච කැරල්ලෙදී මේ සිවුරේ වාටියේ දළදා වහන්සේ හංගගෙන මේ කර උඩ තමයි මේ වම් පැත්තේ උරයිසේ තමයි සිවුරු පොට දාගත්තේ. ඒ පැත්තට ඔළුව හැරෙයි කියලා එහාදුර ඔළුව දකුණු පැත්තට ඇල කරගෙන හිටියා. ඔබ බලලා තියෙනවද ඒක? ඊට පස්සේ ඒ ධාතුන් වහන්සේ බේරගත්තට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ ඔළුව දකුණු පැත්තටම ඇල වෙලා තිබුණා. මේක දොළු ඉස්සුවේ නැහැ. ඒ පැත්තට හිවන වැඩේ කියලා. හිවන වැඩේ කියලා. එහෙමකින් ජීවිත පරිත්‍යාගයෙන් ආරක්ෂා කරගෙන ධර්මයත් ආරක්ෂා කරගෙන පාවලා දෙන්නේ නැතුව මේ ආපනිසා තමයි අද මේ පොත්පත් ටික බේරුනේ. අද අපි මේ පොත්පත් කියවලා මේ ධර්මය අද අපි මේ ඉගෙන ගන්න. එතකොට අපි ණයගති නැද්ද ඒ සියලු ස්වාමීන් වහන්සේලාට? ණයගති ඒ නිසයි මේ බේරිලා ඉන්නේ අපි. අහසින් පාත් වෙලා නෙමෙයි මේක වුනේ. විශාල ජීවිත පරිත්‍යාගයකින් කැප කළා. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දැන් බලන්න කොයි තරම් පැහැදිලිද කියලා. උන්වහන්සේ විස්තර කළ තියෙන ක්‍රම දැන් එතකොට අපිට මේ පටිච්චසමුප්පාද මේ සිදුවීම අපි අවබෝධ කරගත්තොත් අපිට විද්‍යාව පහළ වෙනවා. විද්‍යාව පහළ වෙනවා කියන්නේ මේක දුකයි, මේක තමයි දුකේ හට ගැනීම, මේක තමයි දුකෙන් නිදහස් වීම, මේක තමයි දුකෙන් නිදහස් වන්ට තිබෙන මාර්ගය කියලා. එහෙම ඉතින් අපි අවබෝධ කරගන්න කල්පනා කළොත් හරි. නැත්තම් ඉතින් සංසාරී ඉපදී ඉන්න තාක්කල් මොන තරම් ප්‍රශ්න වලට මූණ දිදීද මේ යන්න තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළේ මේ සත්වයා සංසාරයේ ගත කරද්දී එක්කෙනෙක් බීපු කිරි ප්‍රමාණය සතර මහා සාගරයේ ජලයට වඩා වැඩි කියලා. ඉතින් මේ කාලේ දැන් මං කල්පනා කළා හිටපු ගමන් අපිට පේනවා මේ පායන කරවිච්ච කැනාවල් වලට මේ මිනිස්යන්ට සතුන්ට ආදරේ නැති මිනිස්සු ගිනි තියෙනවා. අපි නම් මේ නික මම නම් නිකං කුණු ගඩක්වත් ගිනි කියන්න කැමති නැහැ. කූඹියෙක් හරි මැරෙනවනේ. නිකං කුණු ගඩක්වත් ගිනි තියන්නේ අපි මම නම් කියලා තියෙන්නේ මේ වලවල් හරලා වලල දාමු කියලා කුණු ගඩව. ගිනි තියන්න කැමති නැහැ. නමුත් මේ ගිනි තියෙන පේනකට ඉතින් මං කල්පනා කරනවා අනේ මේ සත්තු කොච්චර මැරෙනව ඇද්ද? ලේන් වෙලා ඉපදිච්චාය කර්මානුරූපෝ. කුරුල්ලු වෙලා ඉපදිච්චාය. චූටි වෙටි චූටි සත්තු වෙලා ඉපදිච්චාය. ඇඹලු වෙලා ඉපදිච්චාය. දිමි වෙලා ඉපදිච්චාය. කූඹි වෙලා ඉපදිච්චාය. පත්‍යය වෙලා ඉපදිච්චාය. ගෝනුස් වෙලා ඉපදිච්චාය. නයි සරපයි වෙලා ඉපදිච්චාය. ඔක්කොම කර වෙවි මැරෙනවනේ. ආත්මව කීයක් නම් ඒක සිදු වෙනවද දැන්? ඒක නවත්තන්න තියෙන ක්‍රමය මොකද්ද? මේ පටිච්චසමුප්පාදය අවබෝධ කිරීමෙන්. ඉතින් අපි කල්පනා මම කල්පනා කරලා අනේ මේ ගම් වතුරින් එක කාලයක් අපි දුක් විඳා. දැන් මේ නියෙන් දුක් විඳිනවා. ඊළඟ නොයේ කරදර කම්කටොළුින් දුක් වෙන යුද්ධෙන් දුක් විඳිනවා. මේ සෑම දෙයක්ම මේ ඉපදීපද මේ යන නිසා අන්නේ අදහස චිතිවිල්ලක් ඇතිද හරි ඇති වෙන්න ඕනේ. එතකොට තමයි යාට මේ සංසාරය ගැන ගැඹුරක් කල්පනා කරන්නට පුළුවන් වෙන්නේ, තේරුම් ගන්න ඉල්ලක් කරන්නට පුළුවන් වෙන්නේ එතකොටයි. ඉතින් අන්න මේ අවස්ථාව ඔබ ඇති කර ගන්න ඕනේ. ඉබේ ඇතිවන්නේ නැහැ. ඔබ මේ අවස්ථාව ඇති කරගෙන ඒ තේරුම් ගන්න ඕනේ මේක මෙහෙම සංසාරයක් නෑන්නේ කියලා. දැන් අපි හැමදේම සැපක් පතාගෙන යනවා. සැපක් පතාගෙන යනවා. අපි හැමදේම යන්නේ අපිට කිසි දවසක ඒක ලැබෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ වෙනස මේකයි. බුදුරජාණන් වහන්සේ විසින් අපිට මේ වැහිලා තිබෙන දුක විවෘත කළා පෙන්නවා. මෙන්න දුක. දැන් ඔය අපාය විස්තර, නිරේ විස්තර, තිරිසං අපාය විස්තර, පෙරේත ලෝකේ විස්තර, මිනිස්සු සාගින්නින් පිපාසයෙන් විඳින දුක්, කායික දුක් ගැන, මානසික දුක් ගැන විස්තර කරනවා. මේ විස්තර කරන්න කරන්න ප්‍රකට වෙන්නේ මොකද්ද? මේ වැහිලා තියෙන දුක. අන්න ඒකට තමයි අපිට මේ දුකෙන් නිදහස් වීමේ අවශ්‍යතාවය එන්නේ. දැන් අනිත් ධර්මයෙන් අනිත් ආගම් වලින් කරන්නේ ඒක නෙමෙයි. අනිත් ආගම් කරන්නේ අස්සය බඩගිනිය කියලා කෑ ගහනවා. නමුත් අස්සය බඳිනවා කරත් එක. බඳලා මොකද කරන්නේ? ඒ කරත් ඉස්සරහෙන් එල්ලනවා කැරට් අලයක්. හැබැයි මේ කැරට් අලියට කවදාවත් අස්සයගේ හොම්බ ලං කරන්න බෑ. නමුත් අස්සයට පෙනිපෙනි තමයි ඒක තියෙන්නේ. අස්සය මොකද කරන්නේ? කැරට් අලිය ගන්න දුවනකට කරත් යනවා. ආනේක අනිත් ආගමල පැවැත්ම. මිනිසුන්ගේ දුක නිවන්නම් කියලා බලාපොරොත්තුවක් දෙනවා. මිනිස්සු දුක් විඳ විඳ ඉන්නවා. ඒ බලාපොරොත්තුවත් එක්ක තමයි ඒ ආගම් පවතින්නේ. බුදුජානනාසිගේ ධර්මයේම රවට්ටන්නේ. උන්නාසිගේ ධර්මයෙන් මොකද කරන්නේ? මේක විවෘත කරනවා ඒහි පස්සික. ඇවිත් බලන්න. අන්නේ ඇවිත් බලනකොට පේන්න ගන්නවා මේක තමයි ජීවිතේ. එහෙමනම් මේ ජීවිතේ සකස් වෙන්නේ මේ ආකාරයටයි. දැන් මේකේ තියෙන කතා බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්දය කෙනෙක් කියන්න පුළුවන් මේ විඳීම තමයි ස්ථිර වූ තමාගේ වසඟේ පවත්වන දේ. එතකොට ඔබ අහන්න විඳීම් තුනක් තියෙනවා. සැප විඳීම, දුක් විඳීම, උපේක්ෂා විඳීම කියලා මේ තුنين ඔබ අදහස් කරන්නේ කොයි විඳීමද කියලා. එතකොට යා සැප විඳීමයි කිව්වොත් අපිට කියන්න පුළුවන් සැප විඳීම හැමතිස්සෙම නැහැ. සැප විඳීම තියෙන සුළු වෙලාවකට සැප විඳීම නැති වෙච්ච ගමන් එක්ක එතනට එනවා දුක් විඳීම. එහෙම නැත්තම් උපේක්ෂාව. ඒ නිසා ඔබ සැප විඳීම කියන එක ආත්මයක් කියලා සලකන්න බෑ. ඒක අනිත් එකක්. දුක් විඳීමත් ආත්මයක් කියලා සලකන්න බෑ. ඒක අනිත් එකක්. මධ්‍යස්ථ විඳීමත් එහෙමයි. මොකද සැප විඳීම තියෙන වෙලාවට දුකක් නැහැ, උපේක්ෂාවක් නැහැ. දුක් විඳීම තියෙන වෙලාවට සැපක් නැහැ, උපේක්ෂාවක් නැහැ. උපේක්ෂාව තියෙන වෙලාවට සැපක් නැහැ, දුකක් නැහැ. මෙන්න මේ නිසා ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා හැමතිස්සෙම දකින්නේ අනිත්‍යය. දැන් මේක පින්තුනි ජයග්‍රහණේ තියෙන්නේ මුලාවට පත් වෙන එක්කෙනාගේ තුල නෙමෙයි. ජයග්‍රහණ දින කා තුලද? යථාර්ථයේ දකින්න එක්කෙනා තුලයි. යථාර්ථයේ දකින්න එක්කෙනා තමයි ජයග්‍රහණය කරා යන්නේ. ඉතින් මේක පුංචි වයසින් පුංචි කෙනෙකුට වුණත් අත්දකින්න පුළුවන් එකක්, කල්පනා කරන්න පුළුවන් එකක්. සමහර විට අපි බුදුරජාණන් වහන්සේලාගේ බණ අහපු අය ඇති. නෑ කියන්න පුළුවන්ද අපිට? බෑ බෑ. බුදු කෙනෙක් මොන ගැහුණු නෑ කියලා නම් අපිට කියන්න බෑ කාටවත්. අපි බුදුරජාණන් වහන්සේලා මොන ගැහිලා ඇති, ධර්මය අහලා ඇති, යෝනිසෝ මානසිකාරය ඇති කරගෙන අවබෝධයට ඊට දුන්නේ නැහැ. නමුත් අපි චුට්ටක් හරියේ කෙරේ පැහැදීමකින් ඉඳලා තියෙනවා. නැත්තම් කැරකිලා මේ වගේ යුගයක චතුරාර්ය සත්‍ය ධර්මයේ ශ්‍රවණය කරන මායමකට එන්න ලැබෙයිද? ඒක ලේසියෙන් ලැබෙන්නේ නැහැ. මේක අර අපිට ලැබිච්ච දේ වටින්නේ නැති නිසා අපට තේරෙන්නේ නැහැ. ලැබිච්ච දේ වටින්නේ නැති නිසා මේ සුළු සුළු දේවල් අල්ලගෙන ඒවා මහා ලුකුවට ගන්නෙ. ලැබිච්ච දේ වටිනවා නම් මේ පුංචියන් නෙමේ පින්වතුනි අපිට ලැබිලා තියෙන්නේ. අපි ගම මුළු අප්‍රිකාව අප්‍රිකාවටම නැහැ. එතකොට ඒ උපන්නන මේ වහයිද අපි? දැන් අප්‍රිකාවේ දැන් ඔන්න AIDS හැදිලා AIDS රෝගීන් දැන් අප්‍රිකාව කතෝලික රටක්. ඒ රටට නිදහස ලැබෙන්න ඉස්සර වෙලා එක AIDS රෝගියෙක් ඉඳලා නැහැ. දැන් 100ක් ගත්තාම 140කට AIDS. ඒ මොකද හේතුව? රත්තරන් ආකාරයේ මේ ඔක්කොම හේනේ තියෙන්නේ. දැන් බටහිර රටවල් ලෑස්ති ඒකට මොකද? දැන් හොයලා චෝදනා කරන මේ මිනිස්සු නරක මිනිස්සු. අශීලාචාර මිනිස්සු. ඒකයි මේ බෝ කරගන්නේ AIDS. අමේ හොරේ යහුණා මේ ළඟදී. මොකද්ද හොරේ? පුංචි දරුවන්ගේ ට්‍රිපල් ඉන්ජෙක්ෂන් එකට AIDS වෛරස් දාලා. ඔන්න බලන්න පතුරු වුණ හැටි ආගන්. ඒ ආගන් තමයි මේ රටට මේ ඇවිල්ලා සබන් කෑල්ලක් දිදී ටකරන් දිදී මේ පතුරවන්නේ. ඊට පස්සේ AIDS රෝගීන් සුවපත් කරන්න යන්නේ කවුද? ඒගොල්ලමයි. ගිහලා ලොකු තඩි කුරුසෙල්ල ගන්නවා. ඊට පස්සේ මොකද කරන්නේ? අර කැඳ එකක් අරන් ගිල පොනවා ලෙඩ්ඩුන්ට. නමුත් මේගොල්ලමයි මේ වෛරසයේ දෙන්නේ. ඔකද මේ ඇත්ත තාත්තේ. ඊර්වාසියේ මේ අප්‍රිකානු ජනතාව අභාවයට පත් වෙලා ලෝකෙන් අතුරුදහන් වුණාට පස්සේ සුද්ධ ටික පදිංචි වෙලා දැන් ඉන්නේ. ඒ මුස්සුන්ගේ අතේ රත්තරන් ආකාර ටික. දීමන්ති ආකාර ටික. ඒකයි මේකේ ප්ලෑන්. එහෙම යන ලෝකයක් මැද්දි තමයි ඔබට මේ ධර්මය අහන්න ලැබෙන්නේ. ඉතින් මේකේ වටිනාකම ඔබ මනාවකට හඳුනාගෙන තියෙන්න ඕනේ. මනාවකට තේරුම් අරගෙන තියෙන්න ඕනේ. මැද පෙරදිග උපන්නා නම් ඔබට කවදාවත් මේ තමා තුළින් විසඳාගත හැකි ධර්මයක් තමාට තමාගෙන් නිදහස් විය හැකි විශ්වජනක විද්‍යානුකූල චින්තනය ඔබට ලැබෙයිද? කිසි දවසක නෑ. බටහිර රටක උපන්නා නම් ඒත් නෑ. ඒ නිසා මතක තියාගන්න මේ ලෝකයේ තුල ධර්මදීපයේ වෙච්ච මේ රටේ තවමත් මේක තියෙනවා. මේක ආශ්චර්යයක්. ඉතින් ඔබට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මේ විදිහට නෝනෙන් විමසකන විමසකන විමසකන ගිහිල්ලා අවබෝධය කරා යනවනම් අනේ කෙනා කොහේවත් දකින්නේ තමාගේ වසඟේ පවත්‍ය හැකි රූපයක් දකින්නේ. තමාගේ වසඟේ පවත්‍ය හැකි වේදනාවක් දකින්නේ. තමාගේ වසඟේ පවත්‍ය හැකි සංඥාවක් දකින්නේ. තමාගේ වසඟේ පවත්‍ය හැකි සංස්කාර දකින්නේ. තමාගේ වසඟේ පවත්‍ය හැකි විඥානය දකින්නේ. මෙය ජීවිතය අවබෝධ කරන දුකෙන් නිදහස් වෙනවා. කිඹ බුදුරජාණන් වහන්සේ වදාලා ඉබඳු එක්කෙනෙක් රහතන් වහන්සේ මරණින් මත්තේ සිටීද නැද්ද ආදී මතවල එල්බගෙන දුක් දින්නේ. මොකද මෙයා නිදහස් මනසකින් යුක්තයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා විඥානයේ පවතින තැන් හතකුයි ආයතන දෙකක් කියලා. මේකට කියන්නේ නව සත්තාවාසා කියලා. මෙන්න තියෙන මේ විඥානට්ඨිතියක් විඥානයේ පවතින ලෝකයක්. ඒ තමයි නානත්ත් කායා නානත්ත් සංඤේ. නානත්ත් කායා කිව්වේ ශරීරවලිනුත් එක එක විදියයි. මේ අපි ශරීරවලින් එක එක විදියක් නේ. නානත්ත් සංඤේ හැඟීම්වලිනුත් එක එක විදියයි. ඒ තමයි මිනිස්සු, ඇතම් දෙවිවරු, ඇතම් අපායගත සතු. නානත්ත් කායා නානත්ත් සංඤේ. මේක බුදුරජාණන් වහන්සේ සම්පූර්ණව අවබෝධ කළා. ඊළඟට මේ ලෝක සිටිනවා නානත්ත් කාය ඇඟවල් වලින් වෙනා. ඒකත් සංඤී හැඟීමෙන් එකයි. දැන් අපි මෙහෙම කිව්ව දැන් ඔන්න මෙතන හිටියා කියමු අපි 5000ක්. අපි ඔන්න 5000ම වාඩි වුණා. 5000ම ඇස් වහගත්තා. 5000ම භාවනා කරන්න පටන් ගත්තා. 5000ම මෛත්‍රී වැඩුවා කියමු. 5000ම හිත සමාධි වුණා. 5000ම පළවෙනි ධ්‍යානෙට සමාය වුණා කියමු. දැන් එතකොට හැඟීම් වලින් එකයි ශරීර වලින් ආන්න එහෙම දිව්‍ය ලෝකයක් තියෙනවා. බ්‍රහ්ම ලෝකයක් තියෙන තමයි බ්‍රහ්ම පාරිසජ්ජ බ්‍රහ්ම ලෝකේ පළවෙනි බ්‍රහ්ම ලෝකේ ඒ වගේ කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ඒක නෙවෙයි කය වලින් දෙවිවරු වෙනස් වෙනස් හැඟීමෙන් සමානම. තව කොටසක් ඉන්නවා ඒකත් කාය ශරීරවලින් එකයි නානත් සංඤේ හැඟීම් වලින් වෙනස්. ඒ තමයි ආභස්වර දෙවියෝ. දැන් ඊගේ තේරුම තමයි දැන් අපි කිම අපි 5000ම එක වගේ නම් S2 එක වගේ නම් D එක වගේ නම් හිනාව එක වගේ නම් කතාව එක වගේ නම් යන්නේ අපි එකිනෙකා තුළ මොකද අපිට හඳුනගන්න පුළුවන්ද? බැ. එමන හොයාගන්නේ කොහොමද? දැන් ඒ දිවිලක හොයාගෙන මං කල්පනා කරලා නිකන් බලන්න. එතකොට එක එක කෙනා අඳුනගන්නේ කොහොමද? හිත දිහා බලලා. හිතවිලි වල වෙනස්කම් වලින් තමයි එක එක කෙනාව අඳුනගන්නේ. කොටසක් ඉන්නවා හිමත් වෙනස්කම් නැති. ඒකත් කායා ඒකත් සංඤී. ශරීරත්තික වගේ හැඟීම් වලිනුත් එක වගේ. ඒ තමයි සුබකින්න කියන දිව්‍ය ලෝකේ. මන්නේ එහෙම ලෝක තියෙනවා. ඒ ඔබ ගොඩනගා ගත්තොත් එහෙම මානසිකත්වයක් ඔබට යන්න පුළුවන්. ධ්‍යාන වලින් මේ ඔක්කොම කරන්නේ. ඊළඟට තියෙනවා අරූප ධ්‍යාන, ආකාසානං ඡායතනෙ, විඤ්ඤාණ ඡායතනෙ, ආකින්චඤ්ඤාත එවත් විඥානට්ඨිත විඥානේ පවතින තැන් කියලා ඊළඟට තියෙනවා නේව සංඥානා සංඥායතනේ ඊළඟට අසඤ්ඤ සත්ත්‍ය විඥාන සත්ත්‍යයන්ගේ වාසස්ථාන ඇත්තම අසඤ්ඤ සත්ත්‍ය අසඤ්ඤ සත්ත්‍ය කියන්නේ සංඥා මොකවත් නැතුව සමහරුන්ට කර්මානුරූප ඒක හැදිනා මේ මිනිස් ලෝකෙදී අසනීපයක් හැටියට ඔබ අහලා තියෙනවද දැන්නේ මේ වෛද්‍ය විද්‍යාවේ එක හඳුනන කෝමායක කියලා ඒක හැදුනාම මුකුත් දන්නේ නැහැ යා අවුරුදු ගණන් ඉන්නවා අවුරුදු ගණන් ඉඳලා යා ඇහැරෙන්නේ ඇහැරුනම යාගේ හිතවිලි වෙනස් වෙලා මොළේ වැඩිලා නැහැ ඇවිදින්න බෑ ඊට පස්සේ කණ එක හරියට දිරවන්න ඊට පස්සේ අලුතෙන්ම පොඩි ළමයෙකුට වගේ වෙනම කෙනෙක් සාතු කළා වෙනම යාම ඇවිද්දලා වෙනම අම්මාව හඳුනලා දීලා මේ අම්මා මේ තාත්තා කියලා ඒ මුකුත් දන්නේ නැහැ යා බලන්න මේ මිනිස් ලෝකේ එහෙම හැදෙනවා එවනම් අපිට පැහැදිලි වෙන මේ වගේ එකක් කෙනෙකුට මනසින් හදලා ගන්න පුළුවන් ඒකට කියන අසඤ්ඤ කියලා අන්‍යයා ගිහිල්ලා ඒකට ඇලුම් කිරීම නිසා මරණින් මත්ති ගිහිල්ලා අසඤ්ඤ ලෝකේ උපදිනවා මොකද්ද ඔන්න මරණයට පත් වෙන එකට මෙයා දන්නේ නැතුව ගියා මුකුත් දන්නේ දැන් ඊට පස්සේ ආයෙ ඉන්නවා කල්පයක් ඉදලා එකින් ඔන්න යා එකපාටේ ආල්සි ඉවර වෙනවා ඉවරච්ච ගමන් එද මොකද වෙන්නේ චුත වෙනවා කර්මාණු චුත වෙලා මෙයාට ඇහැරෙන එකට සමහර විට නිරිය එයා දන්නේ කොහින්ද යා නිරියට ආවේ කියලා සමහර විට යා මිනිස් ලෝකෙට එනවා මිනිස් ලෝකෙට ඇවිල්ලා යා මොකද කරන්නේ තමට යා භාවනා කරනවා භාවනා කළා යා බලනවා මේ පුබ්බේ නිවාසානුස්සති ඥානෙ උපදවා ගන්නවා බුදුන් යා ගියේ භවයේ හොයනවා යට පේන්නේ නැහැ අහුවෙන්නේ මොකද අසඤ්ඤ නීති ඊරවසේ හිතන මේ සත්‍ය ඉබේ හටගත්තා කියන මතයේ තියෙනවා. ඒ වගේ දෘෂ්ටි වෙන හැටි බුදුරජාණන් වහන්සේ හරිය ලස්සනට පෙන්නලා තියෙනවා බ්‍රහ්මජාල සූත්‍රයේ දීගනිකායේ. ඉතින් මේකින් අපිට පේනවා මේ සියලු සත්තා වාසගෙන කලකිරෙනවා. අවබෝධයේම මේවයි හට ගැනීම, මේවයි නැතිවීම, මේවයි වෙනස් වීම, මේවා කෙරෙහි තියෙන චන්දරාගේ දුරු කිරීම ආදී විදර්ශනා ප්‍රඥා වඩලා ශ්‍රාවකයා මොකද කරන්නේ මෙන්න මේකෙන් නිදහස් වෙන යාට කියනවා පඤ්ඤා විමුක්ත කියලා ඊළඟට සමහර ශ්‍රාවකයෝ ඉන්නවා අරූප සමාපatti අෂ්ඨ සමාපatti දක්වාම දියුණු කරලා ඊට පස්සෙ යා නිරෝධ සමාපattiට සමවැදිලා නිවන අවබෝධ කරනවා ඒ රහතන් වහන්සේලාට කියනවා උබතෝ භාග විමුක්ත කියලා එදිරි රහතන් වහන්සේලා කොටස් දෙකක් බුදුරජාණන් වහන්සේ මේකේ හඳුන් මේ දේශනාවේ හඳුන්වනවා ඒ උත්තමයන් වහන්සේලා කවුද පඤ්ඤා විමුක්ත රහතන් වහන්සේ උබතෝ භාග විමුක්ත රහතන් වහන්සේ කියලා දැන් බලන්න බුදුරජාණන් වහන්සේ මේ දේශනාව පටන් ගත්ත මොකෙන්ද හාහා ආනන්ද උහුම කියන්න එපා මේ පටිච්චසමුප්පාද ධර්මයේ අවබෝධ කරගන්න බැරි වෙච්ච නිසා මේ සත්වයා අවුලෙන් අවුලටපත් වෙලා වියවුලෙන් වියවුලටපත් වෙලා සම්පූර්ණ මෞල් ජාලාවක් වෙලා හතර අපායෙන් එතර වෙන්න බැරුව ඉන්නවා කියලා. එතකොට බලන්න බුදුරජාන් වහන්සේගේ දේශන අවසන් වෙන්නේ රහතන් වහන්සේලා දිනමක් ගැන විස්තර කළයි. බලන්න කොයිතරම් ආශ්චර්යද කියලා අපිට මේවා අහන්න ලැබෙන්නේ මේ බුද්ධ ශාසනයේ. දිනේනිසා නුවණ තියෙන කෙනෙක් කිසි දවසක මේ කාතරින්ට හොඳ නැහැ මේ ධර්මයේ අවබෝධ කරගන්න මේ වගේ අවස්ථාවක් අපිට ආයෑමත් ලැබෙන්නේ නැහැ පින්වතුනි. එකම වාසනාව දෙතුන් වතාවක් කෙනෙකුට එන්න පුළුවන්. සමහරට අපි කොහොමද දන්නේ බුදුරජාණන් වහන්සේ තප හමු වෙලා රහතන් වහන්සේලාට දම්පෙන් දීලා ඊට පස්සේ අපිට ඒ ජීවිතයේදී ධර්මය අවබෝධ කරගන්න බැරි වෙලා. අපි දැන් මේ ඊට පස්සෙත් පින්දහම් කරගෙන මේ ඇවිල්ලාද කවුද දන්නේ? සමහරට මේකින් පස්සේ අපේ පින ඉවරද කවුද දන්නේ? එහෙනම් අපිට තියෙන්න ඕනේ මොකද්ද? මේ ධර්මය අවබෝධ කර ගැනීමේ අදහසක් ඒක ඇති වෙන්න නම් ඉද්ධිපාද හතරෙන් එකක් තෝනේ. මොකද්ද? ඡන්ද ඉද්ධිපාද. ඡන්ද ඉද්ධිපාද කියන්නේ තමන්ට ඕන කමක් ඕනේ. එහෙම නැත්නම් චිත්ත ඉද්ධිපාද. ඒ කියන්නේ අදිෂ්ඨානයක් ඕනේ. එහෙම නැත්නම් විරි ඉද්ධිපාද. වීරියක් ඕනේ. එහෙම නැත්නම් නෝනින් විමසීමක් ඕනේ මේ මොකක් හරි එකක් බලවත් කරගන්න ඉක්මනට බලවත් කරගෙන තමයි මේක දිනු කර ගන්න තියෙන්නේ. එහෙම කරගෙන මේ පින්වත් සීල දිනාට මේ පටිච්ච සමුප්පාද ධර්මයේ දිනු කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයේ වාසාදු සාදු සාදු.